ධර්මරත්නය ධම්ම යනු පිටකත්‍රේහි ඉතා සුලභ දහස් ගණන් තැන්වල දක්නට ලැබෙන වචනයකි. එහි අනේක අර්ථ ඇත්තේය. බොහෝ අර්ථ ඇත්තේය. ධම්ම යන පදය දුටු කල්හි හැම තැනදීම එක් අර්ථයක්ම නොගෙන තැනට සුදුසු අර්ථය ගත යුතුය. මෙහි අප විසින් විස්තර කරන්නට යන්නේ ධම්මං සරණං ගච්ඡාමි යන වැකියෙහි ධම්ම යන වචනයේ අර්ථයයි. ඒ වචනයෙන් කියවෙන්නේ පරියාප්ති ධර්මය හා නවලෝකෝත්තර ධර්මයද යන සත්වයන්ට පිහිටවන දසවැදෑරුම් ධර්මයයි. සියල්ල දන්නා වූ මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකානුකම්පාවෙන් 45 වසරක් මුළුල්ලෙහි ඒ ඒ තැන්වලදී වදාළ සුපරිශුද්ධ බ්‍රහ්මචර්යාව දක්වන්නා වූ බුද්ධ වචන රාශිය පරියාප්ති ධර්මය නම් වේ. එය ධර්ම විනය වශයෙන් දෙවදෑරුම් වෙයි. බුද්ධ වචන සමූහයෙන් විනය පිටකය විනය නම් වෙයි. අනුබුද්ධ වචන සියල්ල ධර්ම නම් වෙයි. තවද ඒ බුද්ධ වචන රාශිය ප්‍රථම බුද්ධ වචන, මධ්‍යම බුද්ධ වචන, පශ්චිම බුද්ධ වචන වශයෙන් ත්‍රිවිධ වෙයි. අප මහ බෝසතාණන් වහන්සේ වෙසක් මස පුන් පොහෝ දිනයක සන්ධ්‍යා කාලයේ චතුරංග වීරිය අදිෂ්ඨානයෙන් මහා බෝධි මූලයේ වැඩහිඳ යුදයට පැමිණි වසවත් මරු හිරු අවරවන්නට පළමුව පරාජය කොට භාවනාවෙහි යෙදෙනසේක් ඒ රාත්‍රියේ ප්‍රථම යාමේදී පෙරවිසු අත්බැව් පිළිවෙල දැකිය හැකි పూర్වේ නිවාසානුස්සති ඥානය උපදවා මධ්‍යම යාමේ ලෝකේ ඒ ඒ තන මරණ උපදින සත්වයන්ගේ මරණ උප්පත්ති දක්නා දිව්‍ය චක්කු ඥානය උපදවා පශ්චිම යාමයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පටිච්ච සමුප්පාදය සම්මර්ෂණය කොට අනතුරුව ආනාපාන චතුර්ථ ධානය උපදවා විදර්ශනා කොට මගඵල පිළිවෙලින් අරුණෝද්ගමනයේදී අරහත්වයට පැමිණ ලෞතුරා බුදු බව ලබා සියලු බුදුරදුන්ගේ සිරිත් පරිදි උදන් ඇනීම් වශයෙන් අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවෙස්සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිඨෝසි පුනගේහං නකාහසි සබ්බ තේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංකාරං ගතං චිත්තං තණ්හානං කයමජ්ජගා යන දේ ගය වදාලසේක. ඒ ප්‍රථම බුද්ධ වචනයයි. එතැන් පටන් 45 වසරක් ලෝ වැඩ කෙරමින් වැඩවදාලා වූ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් මංචකයෙහි සැතපී භික්ෂූන් අමතා අන්තිමටම වදාළ හන්දදානි භික්කවේ ආමන්ත යාමිවෝ වයදම්මා සංඛාරා අප්‍රමාදේන සම්පාදේත යන වදන පශ්චිම බුද්ධ වචනයයි. බුදුවදන් සියල්ලම ඒ අතර වදාළසේක් නම් ඒවා මධ්‍යම බුද්ධ වචන යයි සැලකේ. බුදුවදන් සියල්ල විනය පිටක, සූත්‍ර පිටක, අභිධර්ම පිටක යයි පිටක වශයෙන් ත්‍රිවිධ වෙයි. සමාන ලක්ෂණ ඇති බුද්ධ වචන සමූහයෝ පිටක නම් වෙති. ප්‍රාතිමෝක්ෂ දෙකය, විභංග දෙකය, කන්දක දෙවිස්සය, පරිවාර සෝලසය යන මෙය විනය පිටකය නම් වෙයි. දීඝනිකාය, මජ්ඣිමනිකාය, සංයුක්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දක පාඨ, ධම්මපද, උදාන, ඉතිවුත්තක, සුත්තනිපාත, විමානවත්තු, පේතවත්තු, තේරගාථා, තේරීගාථා, ජාතක, නිද්දේශ, පටිසම්බිදා, අපදාන, බුද්ධ වංශ, චර්යාපිටක යන මොවුන්ගේ වශයෙන් පසළොස් වැදෑරුම් කුද්දක නිකාය යන මේ ධර්ම රාශිය සූත්‍ර පිටක නම් වෙයි. ධම්මසංගණී, විභංග, ධාතු කතා, පුද්ගල පඤ්ඤත්ති, කතාවත්තු, යමක, පဋාණ යන ප්‍රකරණ සත අභිධර්ම පිටකයයි. තවද පරියාප්ති ධර්මය නිකාය වශයෙන් දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය යයි පසකටද බෙදා තිබේ. දීර්ඝ වූ සූත්‍රයන්ගේ සංග්‍රහය දීඝ නිකාය නම් වෙයි. එහි සීලස්කන්ධ වර්ගය, මහා වර්ගය, පාථේය වර්ගය යයි වර්ග ත්‍රයක් හා සූත්‍ර සූතිසක් ඇත්තේය. චතුන්සේව සුත්තත්තා තිවග්ගෝ යස්ස සංඝහෝ ඒස දීඝ නිකායෝති පඨමෝ අනුලෝමිකෝ. මධ්‍යම ප්‍රමාණ සූත්‍රයන්ගේ සංග්‍රහය මජ්ඣිම නිකාය නම් වේ. එහි වර්ග 15කින් සංග්‍රහිත සූත්‍ර 152ක් ඇත්තේය. දියංට සත සුතත්තා සුතන්තා ද්වේව සුත්තානි යත්තසු නිකායෝ මජ්ඣිමෝ පංච දසවග්ග පරිග්ගහෝ. දේවතා සංයුක්ත ආදී වශයෙන් සිට ඕගතරණ සූත්‍ර ආදී කොට ඇති 7762ක් සංග්‍රහය සංයුක්ත නිකාය නම් වේ. සත්ත සත්ත සහස්සානි සත්ත සුත්ත සත සතානිච ද්වාසට්ට චේව සුතත් සුතන්තා ඒසේ සංයුක්ත සංඝහෝ. එක් එක් අංගයේ අතිරේක වශයෙන් සිටියා වූ චිත්ත පරියදාන සූත්‍ර ආදී 9557ක් වූ සූත්‍රයන්ගේ සංග්‍රහය අංගුත්තර නිකාය නම් වේ. නවසුත්ත සහස්සානි පංචසුත්ත සතානිච සත්ත පඤ්ඤාස සුත්තානි සංඛා අංගුත්තරේ අයං. දීඝ නිකාය ආදී නිකාය හතර හැර ඉතිරි බුදුවන් වදන් සියල්ල කුද්දක නිකාය නම් වේ. විනය පිටකය හා අභිධර්ම පිටකය නිකාය වශයෙන් ධර්මයේ බෙදීමේදී කුද්දක නිකායට අයත් වෙයි. ඨාපෙත්වා චතුරෝපෙතේ නිකායේ දීඝ ආදිකේ තදඤ්ඤං බුද්ධ වචනං නිකායෝ කුද්දකෝ මතෝ. සමන්ත පාසාදිකාවෙන් පරියාප්ති ධර්ම සංඛ්‍යාත බුද්ධ වචන සමූහය ධර්මස්කන්ධ වශයෙන් සුවාසු දහසක් වන්නේය. මහා සතිපට්ඨාන සූත්‍ර ආදී එක් අනුසන්ධියක් ඇත්තා වූ සූත්‍රයක් එක් ධර්මස්කන්ධයකි. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා යනාදීන් සතිපට්ඨානෙන් සැකවින් දක්වා ඒවාම විභාග කරන බැවින් සතිපට්ඨාන සූත්‍රය ඒකානු සන්ධික සූත්‍රයකි. අනේක අනුසන්ධික සූත්‍රයන්හි අනුසන්ධි ගණන අනුව ධර්මස්කන්ධ ගණන් ගනු ලැබේ. ගාථාවන්හි ප්‍රශ්න ඇසීම එක් ධර්මස්කන්ධයක් වශයෙන්ද, පිළිතුරු දීම අනික් ධර්මස්කන්ධයක් වශයෙන්ද ගණන් ගනු ලැබේ. කති චින්දේ කති ජහේ කති වුච්චුත්තරී භාවයේ කති සංගාති ගෝ බික්ඛු ඕගතින් නෝති උච්චති. මේ ප්‍රශ්න ගාථාව එක් ධර්මස්කන්ධයකි. පංච චින්දේ පංච ජහේ පංච චුත්තරී භාවයේ පංච සංගාති ගෝ බික්ඛු ඕගතින් නෝචි තින්නෝති උච්චති. මේ විසර්ජනය එක් ධර්මස්කන්ධයකි. අභිධර්මයෙහි එක් එක් තික දුක විභාගයක් එක් ධර්මස්කන්ධයකි. එක් එක් චිත්තවාර විභාගයක් එක් ධර්මස්කන්ධයකි. කතමේ ධම්මා කුසලා තීනි කුසල මූලානි අලෝභෝ අදෝසෝ අමෝහෝ තං සම්පයුත්තා වේදනා නක්ඛන්தோ සංඥා නක්ඛන්தோ සංඛාරක්ඛන්தோ විඥානක්ඛන්தோ තං සමුට්ඨානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා කුසලා කතමේ ධම්මා අකුසලා තීනි අකුසල මූලානි ලෝභෝ දේසෝ මෝහෝ තදේ කට්ඨාච කිලේසා තං සම්පයුත්තා වේදනාකන්දා පේයාල මනෝකම්මං ඉමේ ධම්මා අකුසලා කතමේ ධම්මා අව්‍යාකතා කුසලා කුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වේදනාකන්දෝ පේයාල විඥානකන්දෝ යේච ධම්මා ක්‍රියා නේව කුසලා නා කුසලා න ච කම්ම විපාකා සබ්බඤ්ඤ සබ්බඤ්ඤ ච රූපං අසංකතා ච ධාතු ඉමේ ධම්මා අව්‍යාකතා. මේ අභිධර්මයේහි එක් ධර්මස්කන්ධයකි. විනේහි සිකපද පිළිමද වස්තු ඇත්තේය, මාතිකා ඇත්තේය, පදභාජනීය ඇත්තේය, අන්තරා පන්ති ඇත්තේය, අනාපත්ති ඇත්තේය, තික පරිච්ඡේද ඇත්තේය. ඒ එක් කොට්ටාසයක් එක් ධර්මස්කන්ධයකි. එහි වස්තු නම් ඒ ඒසික පද පැනවීමට නිමිත්ත වූ සුදින්න කතා ආදියයි. මාතෘකා යනු යෝ පන බික්ඛු බික්ඛූනං සික්ඛා සාජීව සමාපන්නෝ සික්ඛං අපච්චකාය යනාදී සිකපදයෝය. පදභාජනීය යනු සිකපදයේ වචන විස්තර කිරීමයි. අන්තරාපත්ති යනු සිකපද ඇතුළතම පනවා ඇති කුඩා සිකපදයෝය. අනාපත්ත යනු සිකපද සම්බන්ධයෙන් ඇවැත් නොවීම දක්වන අනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස උම්මත්තස්ස කස්ස කිත්ත චිත්තස්ස වේදනට්ටස්ස ආදිකම්ම කම්මිකස්ස යනාදී ඇවැත් නොවීම දක්වන කොටස්ය. ත්‍රික පරිච්ඡේද යනු දසහායි හාතික්කන්තේ අනික්කන්ත සංඥී නිසග්ගියං පාචිත්තියං දස දසහාතිකන්තේ වේමතිකෝ නිස්සග්ගියං පාචිත්තියං දසහාතික්කන්තේ අනත්තික්කන්දේ සංඤිකි නිස්සග්ගියං පාචිත්තියං යනාදී ත්‍රික පාචිත්ති ත්‍රික දුෂ්කර කෘත්‍ය ආදී ප්‍රභේද දක්වන කොටසය. මෙසේ වූ ධර්මස්කන්ධ 21000ක් විනය පිටකයේ ඇත්තේය. සූත්‍ර පිටකයේහිද 21000ක් ඇත්තේය. අභිධර්ම පිටකය විශාලය. එහි ධර්මස්කන්ධ 42000ක් ඇත්තේය. මුද්‍රිත පොත් බැලුවාම අභිධර්ම පිටකය කුඩාසේ පෙනෙන්නේ. එය පෙයාල යොදා කෙටිකර ඇති බව නිසාය. නවලෝකෝත්තර ධර්මය. සෝවාන් මාර්ගය, සකදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන ආර්ය මාර්ග හතර. සෝවාන් ඵලය, සකදාගාමී ඵලය, අනාගාමී ඵලය, අරහත් ඵලය යන ආර්ය ඵල හතර. නිර්වාණ ධාතුව යන මේ ධර්ම නවය නවලෝකෝත්තර ධර්ම නම් වේ. ලෝකෝත්තර ධර්මයෝය යන්නේ තේරුම, සත්වයන් ලෝකයෙන් එතර කරවන්නා වූද, ලෝකය ඉක්මවා සිටින්නා වූද ධර්මයෝ යනුයි. නවලෝකෝත්තර ධර්මයන් අතුරෙන් ආර්ය මාර්ග හතර හා ආර්ය ඵල හතර පිළිවෙත් පිරීමෙන් තම තමන් කෙරෙහි වෙන වෙනම උපදවාගත යුතු ධර්මයෝය. නිර්වාණය ලෝකෝත්තර ඥානවලින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයකි. පරියාප්ති ධර්මය අසා බලා දැරිය යුතු ධර්මයකි. ලෝකෝත්තර මාර්ගයන්ගේ බලය. යමෙක් ප්‍රථම ආර්ය මාර්ගය වූ සෝවාන් මාර්ගය සිය සතන්හි උපදවා ගත්තේ වේ නම්, එහි බලයෙන් ඔහුගේ සන්තානයෙහි දෘෂ්ටි චිකිත්සා මතු කිසිම කලෙක අංජාතියකදී වුවද නෝපදනා පරිදි දුරුවන්නේය. අපාය උත්පත්තියට හේතුවන කර්මයන් කරන තරමට ඕදාරික වූ ලෝභ ආදී අන්ක්ලේශයෝද දුරුවෙති. එබැවින් වර්තමාන ජාතියේ තබා අනාගත ජාතිවලදී අපාය උප්පත්තියට හේතුවන තරමට බලවත් වූ පව්කම් ඔහු අතින් නොකෙරෙන්නේය. සත්වයා අපායෙහි උපදින්නේ සක්කාය දෘෂ්ටිය ඇතිතාක් පමණකි. සක්කාය දිට්ඨිය ප්‍රහීන බැවින් ඔහුට ඇති අතීත අකුසල කර්මයෝද ඔහු අපායෙහි උපදවාලීමට සමත් නොවෙති. ප්‍රථම මාර්ගයේ බලයෙන් ඔහු කිසි කලෙක අපායේ නූපදනා පුද්ගලයෙක් වෙයි. ප්‍රථම මාර්ග ඥානයේ උපදවා චතුරාර්ය සත්‍යයෙන් ප්‍රත්‍යක්ෂ කළ පුද්ගලයාගේ సంతානෙහි එහි ආනුභාවයෙන් බෝධිපාක්ෂික ධර්මයෝ ක්‍රමයෙන් වැඩෙති, ක්ලේශයෝ පිරිහෙති. ඔහු නිවන් මඟ ඉදිරියටම යන්නේය, ආපසු නොයන්නේය. එවැවින් ඔහු සසර පමා වූද ජාති හතකදී සියලු කෙලෙසුන් නසා අරහත්වයට පැමිණ නිවනට පැමිණෙන්නේය. සකදාගාමී මාර්ගය නම් වූ ද්විතීක ආර්ය මාර්ගයේ උපදවාගත් කලෙහි එහි බලයෙන් සෝවාන් මාර්ගයෙන් ප්‍රහාණය නොවි ඒ පුද්ගලයන්ගේ సంతානෙහි ඉතිරිව තිබූ කාම රාග ආදීහු තුනී වෙයි. තුනී වීම යනු නිතර නූපදනා බවට පැමිණීම හා කලාතුරකින් උපනද සියුම් ලෙස පමණක් උපදනා බවට පත්වීමයි. කාමරාගේ අප්‍රහීන බැවින් සෝවාන් පුද්ගලයෝ මෛතුන සේවනයේද කරති. සකදාගාමී පුද්ගලයන්ට කාමරාගේ කලාතුරකින් ඇතිවුවද ග්‍රාම ධර්මයෙහි යෙදෙන තරමට ඕදාරිකව නූපදී. සකදාගාමී මාර්ගයේ බලයෙන් බෝධිපාක්ෂික ධර්මයන් වැඩිමේ වේගයද බලවත් වෙයි. එබැවින් සකදාගාමී පුද්ගලයා ප්‍රමාද වූද ඉපදීම් වශයෙන් මේ ලෝකයට එක් වරකට වඩා නොපැමිණේ. අනාගාමී මාර්ග නම් වූ තුන්වන ලෝකෝත්තර ආර්ය මාර්ගය ඇති වූ කලෙහි එහි බලයෙන් ඒ පුද්ගලයාට කාමරාගය හා ව්‍යාපාදය සම්පූර්ණයෙන් දුරුවන්නේය. එබැවින් ඔහු කාමලෝකයෙහි නැවත නූපදින්නේය. අරහත් මාර්ග සංඛ්‍යාත හතරවන ආර්ය මාර්ගයේ උපදනා කලෙහි එහි බලයෙන් ඒ පුද්ගලයාට ඉතිරිව තිබූ සකල ක්ලේශයෝ ප්‍රහීන වෙති. ඔහු සසර මතු නූපදින්නේය. ආර්යඵලයන්ගෙන් සිදුකරන විශේෂ කෘත්‍ය නැත්තේය. ඔහු මාර්ගයන් අනුව පවත්නෝය. ඒවාට පැමිණි ආර්ය පුද්ගලයන්ට ඵල සමාපත්ති සුඛය ලැබිය හැකිය. නිර්වාණ ධර්මයාගේ ආනුභාවය, ස්ථීරත්වය හා කෙලෙස් නැසීමට ආර්ය මාර්ගයන්ට සහාය වීමය. ලෝකෙහි ඇති අන්‍ය වස්තූහු පරණ වීමෙන් නරක් වෙති. කලකදී සම්පූර්ණයෙන්ම විනාශ වෙති. පරණ වීමෙන් නරක් වන ස්වභාවය හා නැසන ස්වභාවය නිවනට නැත. එබැවින් රහත්ව පිරිනිවන් පාන්නා වූ පුද්ගලයාට නිවීම නැති වී ගොස් නැවත සසරට එන්නට සිදු නොවේ. තවත් ක්‍රමයකින් ධර්ම විභාගය. පරියාප්ති ධර්මය, ප්‍රතිපත්ති ධර්මය, ප්‍රතිවේද ධර්මය කියා ධර්මය තුන් ආකාර වේ. සූත්‍ර, අභිධර්ම, විනය, සංඛ්‍යාත, පිටකත්‍රය පරියාප්ති ධර්මය නම් වේ. එහි ශ්‍රාවක භාසිත, ඍෂි භාසිත, දේව භාසිතයෝද ඇත්තාහ. අනංගන සූත්‍රය, සම්මාදිට්ඨි සූත්‍රය, අනුමාන සූත්‍රය, චූල වේදල්ල සූත්‍රය, මහා වේදල්ල සූත්‍රය යනාදීහු ශ්‍රාවක භාසිතෝය. බාහිර තවුසන්ගේ භාෂිතයෝ ඍෂි භාෂිතයෝය. මජ්ඣිම නිකායේ පරිභාජක වර්ගයේ හා සූත්‍ර නිපාතේ පාරායන වර්ගයේහිද තවත් සමහර තැන්වලද ඍෂි භාෂිත ඇත්තේය. දේවතා සංයුක්ත, දේව පුත්ත සංයුක්ත, මාර සංයුක්ත, බ්‍රහ්ම සංයුක්ත, සක්ක සංයුක්ත ආදීෙහි දේව භාෂිතයෝ ඇත්තාහ. ශ්‍රාවක භාෂිත ධර්මවලින් සමහරක් බුදුරදුන් විසින් අනුමත කරන ලද බැවින්ද, සමහරක් බුදුරදුන්ගේ ධර්මයට අනුකූල බැවින්ද පිටකත්‍රයට එය ඇතුළත් කරගත්තේය. දේවතා ආදීන් විසින් විචාල ප්‍රශ්නයන් විසඳීම් වශයෙන් තථාගතයන් වහන්සේ වදාළ සූත්‍ර ධර්මයන් සම්පූර්ණ වීමට ඒ ප්‍රශ්නද ඇතුළත් විය යුතු බැවින් බොහෝ දේව භාෂිත, ඍෂි භාෂිත පිටකත්‍රයට ඇතුල් කර තිබේ. ඇතැම් දේව භාෂිතයන් තථාගතයන් වහන්සේ විසින් නැවත වදාළ බැවින් පිටකත්‍රයට ඇතුළත් කළ තිබේ. පිටකත්‍රයේ ධර්මයේ අර්ථ විවරණය කරන නොයෙක් භාෂාවලින් සම්පාදනය කර ඇති අටුවා, ටීකා, සන්න, ගැටපද ග්‍රන්ථයෝය. කුද්ද සික්ඛා, මූල සික්ඛා, අභිධම්මත්ත සංගහ, අභිධම්ම අවතාර ආදී සංග්‍රහ ග්‍රන්ථයෝද, එක් එක් ධර්ම කොට්ටාසයක් විස්තර කරන ග්‍රන්ථයෝද පිටකත්‍රයේ පරිවාර ග්‍රන්ථයෝය. ඒවාද පරියාප්ති ධර්මය ලෙස සැලකිය යුතුය. සතර අපායන් මිදීම සඳහාද, දෙව්මිනිස් සැප හා නිවන් සැප ලැබීම සඳහාද පිරිය යුතු ශාසනික ප්‍රතිපත්තිය ප්‍රතිපත්ති ධර්මයයි. ගිහියන් විසින් ඔවුන්ට සුදුසු පරිදිද, පැවිද්දන් විසින් පැවිද්දන්ට සුදුසු පරිදිද පිළිවෙත් පිරිය යුතුය. දන් දීම මාපියනට, ගිලනුන්ට, මහල්ලන්ට, සිල්වතුන්ට උවටන් කිරීම ජන උපකාරී ක්‍රියා කිරීම, වත් පිළිවෙත් කිරීම, පංචශීලය, අෂ්ටාංග සීලය, දසශීලය, සාමණේර හා උපසම්පදා සීල, තෙලස් දූතාංග, ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධ ශීලය, ප්‍රත්‍ය සන්නිශ්‍රිත සීලය, නීවරණ ප්‍රහාණය, ජාගරියානුයෝගය, සමත විදර්ශනා භාවනා, රූපාවචර අරූපාවචර සමාපatti යනාදීහු ශාසනික ප්‍රතිපත්තිහුය. ආර්ය මාර්ග සතර ආර්යඵල, සතර නිර්වාණය යන නවලෝකෝත්තර ධර්මය ප්‍රතිවේද ධර්මයයි. தம்ம யான வச்சனையே தேரும். அத்தானங் தாரேந்தே சதுசு அபாயேசு வட்ட துக்கேசு ச அபதமானே கத்வா தாரே தீதி தம்மோ யனுவின் தக்வின பரதி தரண்ணாவு அர்த்தேன் தர்ம நம்வே. தரீம நம் சதர அபாயட்ட வெட்டென்னட நொதி சம்சார துக்கேட்ட வெட்டென்னட நொதி ரக்கீமாய். பர்யாப்தி தர்மே அசா பலா சிதின் தரண்ணாவு தர்மையட்ட அணுவ பிலிவெத் புறன்னோத லோகோத்தர தர்மையான் பிரதிவேத கலோத தர்மய தரண்ணோய. தர்மய தமன் தரண்ணவுன் சத்ர அபாயட்டாத் சம்சார துக்கேட்டாத் வெட்டென்னட நொதி ஆரக்ஷா கிரே. சத்வயன் தரீம விசேஷேன் கரணுவே ஆரிய மார்க நிர்வாண ஹா லோகோத்தர தர்ம பசனி. லோகோத்தர மார்கவலின் ஏவா எதிகரகத் புத்கலையான் துக்வலின் மிதவீம இஹத தக்மன லதி. லோகோத்தர மார்கவலின் கெலஸ் துருக்கர சத்வயான் துக்கென் முதவன்னே நிர்வாண தர்மேத சஹாயத்வய அதிவயே. எபவின் சத்தரமார்க நிர்வாணயன தர்ம பச கெலின்ம சத்வயான் துக்கின் முதவன தர்மையை கீனு லபே. பர்யாப்தி தர்மேன் கெரென்னே சத்வயாஹட துக்கென் மிதீமே மார்கே தக்வீமய. பிரதிபத்தி தர்மேன் சத்வயா அபாயன் மிதவீமட்டத் சுகதியட பெமினவீமட்டத் மார்க பல நிர்வாணயான் லபாதீமத் கெரனு லபே. தர்மையே குண ஸ்வாக்காதோ பகவதா தம்மோ சந்திட்டிகோ அகாலிகோ ஏஹி பசிகோ ஓபனாய்கோ பச்சாத்தாங் வேதிதப்போ விஞ்ஞோஹி தி. மே போஹோ சூத்திர தேசனாவல தக்னட லபென தர்மகுண பாட்டையாய். எயின் தர்மையே குண ஹயக் தக்வே. எஹி தேரும் மெசேய. எக ஸ்வாக்காதோ பகவதா தம்மோ. பாக்யவதுன் வஹான்சே விசின் தர்மய முல மெத அக யன துன் தெனம யஹபத்வன பரதி மனாகொட தேசனே கரண லத்தேய. தெக சந்திட்டிகோ ஏ தர்மய தெமே ஏ அணுவ பிலிபதின்னாவு சத்புருஷன் வர்த்தமான பவேதீம பிரத்யக்ஷவன குணவலின் யுக்தவன்னேய. துன அகாலிகோ ஏ தர்மய தெமே ஏ அணுவ பிலிபதின்னாவு ஹெவத் ஏ தர்மய கிரியாவை யொதவன்னாவு சத்புருஷன்ட வர்ஷகணன் மாசகணன் கதவீமென்னொவ எதினிதாம லபியஹகி குணவலின் யுக்தவன்னேய. ஹதர ஏஹி பசிகோ தர்மய தெமே அவித் மே சசுனேஹி பில்வெத் புரா பலன்னேயை அன்யன்ட நிர்பீதவ கியஹகி அன்யன் அதுதமீமட சுதுசுகுண அத்தேய. பஹ ஓபனாய்கோ மே தர்மய தெமே அன்ஹம வெடக்ம பசுவ கரன்னட தபா செம வெடக்கட்டம கலின் தமாகே சிதே பிஹிட்டுவீமட சுதுசுவன்னேய. ஹய பச்சத்தாங் வேதிதப்போ விஞ்ஞூஹி. தர்மய தெமே ஏ அணுவ பிலிபதின்னாவு சத்புருஷன்ட அன்தனக்கின்னொவ தமாகே சிததுலின்ம அஹோ செப்பய அஹோ யஹபத்ய யைக்கியா தனின குணேன் யுக்தவன்னேய.